මාර්ගංගේ කිසිසේ කැස්බා පිටකොට මාර්ගේ බස්සතේක උලන් බැහැලා තිබුණා ඉදිරිපස රෝදේ. මේදී බස්සතේ මාර්ගයේ හරිගරේ නිදියට ආකාරයෙන් තිබුණා කියලා බස්සතේ ඉවත් කරන්න කියලා පොලිසියෙන් දැනුම් දුන්නා. ඒක යම් බයින් බස්සීමක් වෙලා තිබුණා අපේ බස්සතේ අනුරුද්ධ සේවකයන් සමග. ඊට පසුව පාරදීමක් කරලා තිබුණා බස්සතේ කොන්දොස්තර මහතාට පොලිසියෙන් දාරින් විසින්. එසේ වෙතත් අපේ කොන්දොස්තරවරයා රෝහල් ගත වෙලා තිනා ඔහු රිමාන්ඩ් කරලා තිනා රෝහල් විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ තියෙන CCTV කැමරා උපයෝගී කරගෙන මේ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න හැකියාවක් තියෙනවා.